ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සම්මිනෝනා මහත්මිය ඒ වගේම චතුර දිනගේ මහත්මයා ඇතුළු මේ වැඩිහිටියේ දෙමව්පියන්ගේ ඥාතීන් කවුරුත් පිරිවරාගෙන අද දින මේ විහාරස්ථානයේ ඊටාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරපු අවස්ථාව මේක මාස 3කට කලින් නියගිය අභේපාල සිල්වා පියතුමා වෙනුවෙන් සම්මිනවනගේ දෑබර පියතුමා වෙනුවෙන් සිදු කළා වූ පින්කමයි මේ ඊටාම නැරෙන් සිදු කළේ. ඉතින් ඒ දෙමව්පියන් ජීවත් වෙන කාලයේදී සම්මිනවන ඇතුළු සහෝදර සහෝදරියන් ඒ වගේම මේ ඥාති මිත්‍රාදීන් ඒ අය හැම දිනෙකම ඒ දෙමව්පියන් ගැන සොයා බැලුවා උදව් උපකාර කළා. මිය ගිය මොහොතේ පටන් මේ මොහොත දක්වා විවිධ ආකාරයෙන් පින්කම් කරමින් ඒ දෙමව්පියන් වහන්සේලාට විශේෂයෙන් පියතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මේ වගේ පින්කම් රැසක් ඔබේ දෑතින් සිදු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා. මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනාගේම ඒකායන සතුම සතුට සැපය. අන්නේ සතුට සැපත ලබන මහවතෙහි කොච්චර දුරට තමන්ට සතුට ලැබෙනවාද කියන තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි යම් කෙනෙක් තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ කොහොමද කියන කාරණේ. ජීවත් වෙන කාලෙදී ඒ අය වෙනුවෙන් අප යුතුකම් කරන්න ඕන. මිය ගියාට පස්සේ ඒ අය වෙනුවෙන් මේ වගේ පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නට ඕන. මෙන්න මේ ගුණය මත තමයි අපේ සියලුම ගුණධම් දියුණු වෙන්නේ. එනිසා අපේ දියුණුව සාර්ථකත්වයේ සතුට හදාගව දෙන ප්‍රධානතම කාරණයක් තමයි අම්මා තාත්තට සැලකීම වගේම ඒයගේ ලංකිමිච්ච ගුණධම් අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට අපි අපේ අම්මට තාත්තට මේ ආත්මේ දෙමව්පියන්ට විතරක් නෙවෙයි සලකන්නේ. අපි සැබෑලෙසම දහමේ හැසිරෙනවා නම් අපේ කල්ප ගණන් අතීතයේ හිටපු අම්මට තාත්තට එකතින් වැඩෙනවා. සුගතියේ ඉන්න අය ඒ පින දිහා දැකලා පුණ්‍යානුමෝදනා වෙනවා. දුගතියේ ඉන්න අය ඉන්නවා නම් ඒ අයටත් අප පින් අනුමෝදන් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ අය සුගතියට එන්නට හේතුවක් වෙනවා. එනිසා මෙන්න මේ අපේ දිනුම සතුට ලබන මාවතෙහි මේ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ඉතාමත් වැදගත් සම්බන්ධතාවයක්. අන්නේ ගුණයට ප්‍රධාන වශයෙන් හේතු වන දෙයක් තමයි කලගුණ සැලකීම කියන කාරණය. කෘතවේදීත්වය gratitude කියන එක. මෙන්න මේ කෘතවේදීත්වයත් එක්ක අපේ ළඟ තියෙන සියලුම ගුණාංග දිනු වෙනවා. අපමණ තාතර සලකනවා, දාන ආදී පින් දාම් සිදු කරනවා, සිල්වන්ත වෙනවා. මේ ගුණාංගම වාක් අපේ දිනු වෙනවා. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන හැටියට අපට අපේ දෙමව්පියන් හරිම වටිනවා. ඒ දෙමව්පියන් වටින්නේ ඒයකින් අපට ලැබෙන යහපත විතරක් නෙවෙයි. ඒ අය ජීවත් වෙන කාලේ අපට ඒ අය නිසා පින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අමතක දවසක් හරි වැඩිපුර ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකේ ප්‍රතිලාභය දෙමව්පියන්ට වඩා ලැබෙන්නේ දරුවන්ට. දරුවන්ගේ දෑතින් අමතක වෙනින් පින්කම් කරනකොට ඒ දරුවන්ට සුගතියට යන්නට, නිවන් මාර්ගයට සමීප වෙන්නට ඒක හේතුවක් වෙනවා. අනිත් කාරණේ තමයි මේ දෙමව්පියන්ගේ ජීවිත දෙස බලන විට අපට අපේ ජීවිතේ ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. අපේ කුඩා කාලේ අපේ අමතක හරිම ලස්සනයි. අන්නේම ලස්සනට ඉති අමතක ටිකෙන් ටික වියපත් වෙන අපි දකිනවා. අපිව පෝෂණය කරද්දී, අපි වෙන වැඩ කළ කරද්දී එයා ටිකෙන් ටික වියපත් වෙච්ච ආකාරය අපි දැක්කා. එයා ටික ටික දුර්වල වෙච්ච ආකාරය දැක්කා. ඒ වගේම එයාගේ ළඟම ඥාතීන් ගියෝ වෙන ආකාරය අපි දැක්කා. අමල තාත්තලගේ දෙමව්පියන් ආච්චිල සියලා අපි දැක්කේ කටේ ටිකෙන් ටික මිය යන ආකාරය. ඒ විතරක් නෙවෙයි අපි අමතකතේ ටිකෙන් ටික දුර්වල වෙන හැටි අපි දැක්කා. ඉස්සෙල්ලා හොඳින් ශක්තිමත් ඇවිදල කියලා හිටපු ඒ දෙමව්පියන් කන ගියාට පස්සේ දුර්වල වෙනවා. එහෙම දුර්වල වෙනකොට පින්නතුනි ඇතැම් විට එයාගේ පිටට තියෙන්නේ හැරමිටිය වෝකර් එක. ඇතැම් විට දරුවෙකුට වඩා පිහිට වෙන වයසට ගියාම ඕව කරක නේද? දරුවන්ට ගන්න විශ්වාසය තියෙන ඕව කරක ගැන. දැන් මේ චතුර් මහත්තයා අම්මගේ අතින් එහෙම අල්ලනකොට අම්ම ඊට වඩා විශ්වාසය තිබ්බේ ඕව කරක ගැන. මේක තමයි පින තියන කාර්යය. ඇතැම් විට අපි දරුවෝ වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද නේද? අන්තිමටම ඒ දරුවෙකුට වඩා පිහිට වෙනවට අපේ හැරමි කිය ඕව කරක. මේක තමයි පිළිසින අපේ ජීවිතේ. දැන් මේ හැම දෙයක්ම අපිට අපේ අම්මා තාත්තා නිසා ඉගෙන ගන්න තියෙන දේවල්. ඒ නිසා මේ කారణ කලින්ම හිතලා තියන්න. හැරමිටි අතට එනකම්ම ඉන්න එපා ඒකට. මෙන්න මේ ජීවිතය අසාරක අතරින් දෙනතුදී අපට අපේ මේ ශාරීරික දුර්වල විමත් එක්ක ඊට වඩා අපේ ධර්ම ගැන විශ්වාසයක් තියන්නට ඕන. මොකද අපට ඉන්න ළඟම ඥාතීන් හැමදාම අපේ ළඟ නැහැ. ඒ ටික ටික අපෙන් අයින් වෙනවා. වැඩියක් තමයි අපේ දරුවන් උනත් වෙනතුදී හැමදාම දරුවන්ට පුළුවන් කමක් නැහැ අපේ ළඟට වෙලා ඉන්න. ඒකට වැඩරාණි කඩ තියෙනවා. ඒ ඇයි දරුවෝ ගැන බලන වෙනවා. නමුත් එහෙම වුණත් අපට යම්කිසි පිළිසරණක් තියෙනවා. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන හැටියට. සමස්ත බුදුදහම කියලා කියන්නේ මේ තුනයි. මෛත්‍රිය සහ සතිපට්ඨානය කියන කාරණා දෙක. එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනට ඕන. අනෙක් පැත්තකින් සතිපට්ඨානය දිනු වෙනට ඕන. අපේ ආමඩ තාත්තනට සනකනකොට අපි උඹ මෛත්‍රියෙන් එක කරන්නේ. දැන් මේ දින තුන මේ දෙමව්පියන් බලාගන්න දිහා බැලුවා මේ කොහොමද පේනවා. ඒ ආමල තාත්තරට වැඩි හිටියන බොහොම මෛත්‍රියෙන් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි දින තුනේ අපිට අපේ දෙමව්පියන් උදව්පකාර කළා වගේම අපිට මේ ලෝකෙ පිහිට වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ තමයි අපිට මේ ධර්මය අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේ. ඒ වගේ මේ ධර්මයේ වසර 2500ක් රැගෙන එනට උදව් කරපු ජීවිතය කැප කරපු ස්වාමීන් වහන්සේලා. අන්නේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් අපි මෛත්‍රී කටයුතු කරන්න ඕන. ඉතින් මේ පිළිතුරේ දාන ආදී පූජා කරන දිහා බැලුවම අපට හොඳට ඒක පැහැදිලි වෙනවා. ඉතාම මෛත්‍රියෙන් ඒ ස්වාමීන් වහන්සේලාට දාන උපකරණ සකස් කරපු විදිය, දාන බෙදෙන විදිය, දාන බෙදෙන කොට කටයුතු කරන ආකාරය ඒ හැම දෙයක් දැසම බලන විට හොඳට පැහැදිලි මේ සංගී හැම දෙයක්ම කරන්නේ ඉතාම මෛත්‍රියෙන්. අනේ මෛත්‍රිය දිනු වෙන තරමට පින්නතුනි අපි කයින් කරන දේවල් යහපත් දේවල්. වචනේ කියන වචන මෛත්‍රියෙන් එක කරන්නේ. ඒ නිසා අපේ මුළු ජීවිතය පුරාම බෙහෙදෙන විශේෂ ගුණාංගයක් තමයි මෛත්‍රිය කියන කාරණේ. මේ මිනිස් ලෝකයේ බමුණුවක් කරගන්න ක්‍රමය තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වැඩිම තමයි බ්‍රහ්මී පිටියට වාසය කරන ක්‍රමය. අපේ දෙමව්පියනොත් අපිට මේ ගුණ හතරෙන් සංග්‍රහ කළා. අපි අපේ දෙමව්පියන්ට ඒකෙන් ප්‍රතිඋපකාර කරන විතරක් නෙවෙයි අපි මුළු ලෝකයකට සීල සත්වසෝ අත්ත්වා කියන මෙත් සිත පුහුණු කරන්න ඕන. අන්නේ මෛත්‍රී සිතිවිල්ලත් එක්ක ඉන්නවත් එක්කම පිනොතනි අපේ ලෝකයේ තියෙන ධර්මයේ ඉහළම තැන මොන ගැනිනවා. ඒ තමයි අපි ජීවිතයේ ඉහළින්ම සතුට විඳින ක්‍රමය පිළිබඳව මාර්ගය ඒ ධර්ම අපට මොන ගැනිනවා. අන්නේ ධර්මයේ තුලදී පිනතුනි සම්පූර්ණ බුදු දහම කියලා කියන්නේ සමත විදර්ශනා කියන කාරණා දෙක. සමත භාවනාවත් විදර්ශනා භාවනාවත්. මෙතෙන්ට එන කලින් අපි දෙමව්පියන්ට යොදවන් කිරීම, දානමය පින්කම් කිරීම, පංචශීලයේ සමාදන් වීම සහ ආරක්ෂා කිරීම කියන මෙන්න මේ කරුණ මත තමයි අපේ ජීවිතය පවතින්නේ. මේකත් සුචරිත ජීවිතයක්. මේ තුලින් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි මේ මට්ටමේ ඉන්නකොට අපිට ඕනම වෙලාවක අපේ සතුට නැති වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. අපේ හිතේ ඕනම වෙලාවක බාහිර කෙනෙක් නිසා අපේ හිත නරක වෙන්න පුළුවන්. කෙනෙක් නිසා අපි අමනාප වෙන්න පුළුවන්. අපි කියන්නේ හිත කැඩෙනවා කියලා. ඕන වෙලාවක තමන්ගේ කිත කැඩෙන්න පුළුවන් මේ මට්ටමේ ඉන්නකොට. ඉතින් කනුත් කරනවා. හැබැයි විදින් විට අනිත්‍යගේ දේවල් වලදී හිත කලකිරෙනවා. කාලෙකදී යමනාප වෙලා වගේ ඉන්නවා. කාලෙකදී අයාලු වෙනවා. කොහොම තමයි මේ ස්වභාවය. නමුත් එනිතුනේ මෙන්න මේ මට්ටම ඉක්මවල යන මට්ටම බුදුහාමුදුරු දේශනා කළා. ඒ තමයි සමත විදර්ශනා කියන කාරණා දෙක. එක සමත අරමුණක බුදුදහමේ හැටියට සමත භාවනා 40ක් තියෙනවා. දස අනුස්සති, දස කසින, දස අසුභ, සතර බ්‍රහ්ම විහරණ, අරූපාවචර ධ්‍යාන, ආහාරය පරිපූර්ණ මනසකාරය, ධාතු මනසකාරය කියලා මේ වගේ කමඨං හිත සමාධිමත් කරන භාවනා ක්‍රම 40ක් තියෙනවා. උදාහරණයකට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, දේවතානුස්සතිය, ආනාපානසති භාවනාව. මෙන්න මේ වගේ භාවනා කරනකොට අපි ටිකෙන් ටික අපේ හිත එක කුසල අරමුණක් අපි දිනු කර ගන්නවා. එතකොට පින්නතුනේ අර මුලදී බාහිර ලෝකයේ මත ඩිපෙන්ඩ් වෙලා හිටිය යැපිලා හිටිය අපි ටිකෙන් ටික සම්පූර්ණයෙන්ම අපේ සතුට අපේ යටට අපි ගන්නවා. ඊට පස්සේ තමන්ගේ සතුට බවටපත් වෙන්නේ විවේකීව භාවනා කරන අවස්ථාව. මෙන්න මෙතෙන්දී පින්නතුනේ බාහිර පුද්ගලයන් බාහිර දේවල් නිසා අපේ හිත කලකිරෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපි බාහිරයට උදව් උපකාර කළාට අපි නැවත එයගෙන් රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ. අපි යුතුයකමක් විදිහට කරනවා. අපි යුතුයකම මැනමින් සිද්ධ කරලා අපි යුතුයකමක් විදිහට විතරයි කරන්නේ. ඒ අපට සැලකුව නොසලකුව බාහිරින් අපේ ලොකු බලාපොරොත්තු වන්නේ. මෙන්න මේ සමක භාවනාවට අපි කරුණාට පස්සේ අපේ සතුට විඳින ක්‍රමය අපිම නිර්මාණය කරගන්නවා. එක කුසල අරමුණක යරි යරි සිත පුරුදු කළා. බුද්ධානුස්සති භාවනාව නම් අරහං සම්මා සම්බුද්ධෝ විඥාන සම්පන්නවාදී මෙන්න මේ ගුණ දහම් අපි වඩනවා. හිතෙන් කරනවා. මෛත්‍රී භාවනාව නම් සීල සත්ව සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන එක සමාධි අරමුණක වැඩි වේලාවක් හිත තබා ගන්න උත්සාහ කරනවා. කාලයන් ගියාට පස්සේ පින්නොතුනි මෙන්න මේකේ අපට හුරුව ටිකෙන් ටික දිනු වෙනවා. මේක තමයි අපේ හොබි එක බවට පත් වෙන්නේ. වෙනද අපි බාහිර දෙයකින් සතුට බලාපොරොත්තු වෙච්ච අපි දැන් අපටම සතුට ලබන ක්‍රමයක් අපි හුරු කරගන්නවා. ඊට පස්සේ තමන්ගේ නිවසේ හොඳම තැනක් විවේකීව තැනක් භාවනා කරන්න සෝදානම් කරගන්න ඊට පස්සේ. මෙන්න මේ දෙක පින්නොතුනි අර තමා පුරුදු කරන භාවනාවම දිගින් දිගටම මෙහි කරනවා. විතක්ක, විචාර, තීති, සුඛ, ඒකාග්‍රතාව කියලා මේ ධානාංග තියෙනවා. විතක්ක කියන්නේ ඒ සිහි කරන අරමුණම සිදුවෙමින් ඉන්නවා. විචාර කියන්නේ ඒ අරමුණේම හැසිරෙනවා. තීති කියන්නේ ඒ අරමුණේම සතුට වෙනවා. සුඛ කියන්නේ සැපයටපත් වෙනවා. ඒ අරමුණේම හිත එකඟ කරගන්නවා. මෙන්න මේ දෙක දිනුතුනේ එන්න එන්නම තමන්ගේ සතුට වැඩි වෙනවා. අන්නේ සතුට වැඩි කරන්න ඊළඟ සමත කමඨාන තමයි මෙහෙම කාලයක් කරනකොට අපට හුරු වෙනවා. අපිට මොන ගැන තමයි සුවිශේෂ භාවනාවක්. ඒ තමයි ආනාපානසති භාවනාව. Mindful breathing. මෙතෙන් දෙනවා කියන්නේ දිනුතුනේ සම්පූර්ණයෙන්ම තමන්ගේ සතුට තමන් පාන්ට ගන්න ක්‍රමය. ඒ තරක් නෙවෙයි මේ හුස්ම ගැනීමත් එක්ක තමන්ට තමන්ගේ ජීවිතේ වැඩිපුරම මතක් වෙන්නේ කවුද? තමන්ගේ අම්මා. තමන්ගේ අම්මගෙන් තමයි මේ හුස්ම ලැබුණේ. අම්මා තාත්ත දෙන්නත් එක්ක තමන් භාවනා කරන කෙනෙක් වගේ. ඒ අම්මට තාත්තට තින් වැඩෙන මේ ආත්ම විතරක් නෙවෙයි. කල්ප ගණන් අතීත අම්මලා තාත්තලාත් එක්ක එකට භාවනා කරන, එයට තින් අනුමෝදන් කරන ක්‍රමයක් බවට පත් කරගන්නවා. පින්නතුනි ජීවිතේ ලස්සන දකින්න කැමති නම් සම්මුදු සසුනක අසිරිය දැක ගන්න කැමති නම් ආනාපාන සතිය වඩන්න. දවසට එක විනාඩියක් මේක කරන්න. ඔබේ හොඳම මිතුරා ඔබේ ආනාපාන සතිය බවට පත් කරගත්තොත් තමයි ඔබ හැබවින්ම සතුටෙන් සැනසීමෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඔබ ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් බුදුන් සරණ යනවා නම් ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම්ම සරණ යනවා නම් සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ සරණ යනවා නම් පින්වත්නි අවසාන වශයෙන් මෙතෙන්ට එන්නට ඕන. ඒ වගේම ඔබේ අම්මට තාත්තට මේ ආත්මේ අම්මට තාත්තට විතරක් නෙවෙයි කල්ප ගණන් අතීත අම්මට තාත්තලාට ඔබ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ආනාපාන සතිය පුහුණු කර. අන්නේ ආනාපාන සතියත් එක්ක එන්න එන්නම තමන්ගේ සතුට වැඩි වෙනවා. ඒ සතර කොච්චරද කිව්වොත් ඔබේ දරුවෝ ඉහළට මෙගෙනගෙන ඉහළම රැකියා කරනවටත් වඩා ඔබට සතුටක් ඇති වෙනවා. මනුෂ්‍යෝගේ සතර දායක නෙවෙයි දිව්‍ය ලෝක හයේම ලබන සතුටට වඩා වැඩි සුවයක් ඇතිරි ලැබෙනවා. අන්‍ය ආනාපාන සතිය ටිකෙන් ටික පුහුණු කළා ඉහළම දිනුව කියන්නේ මොකද්ද? අනිච්ඡාන පස්සේ විහෙරති අස සිස්සාමෙති සික්ඛති විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිනිස්සග්ගාන පස්සේ අනිත්‍ය විරාගය නිරෝධය නොයලීම නැත්නම් අත්හැරීම පුහුණු කරමින් මෛත්‍රී වඩන පින්නතුනි අපි මුළු තුන් ලෝකයක් ලැබුවා වගේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා වගේ සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා වගේ අපට මානසික සතුට ආධ්‍යාත්මික සුවයක් දැනෙනවා. අන්න ඒ සෝය කිසිදා අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම අපි වියපත් වෙනවා. අපිට වෝකරකින් යන්න බැරි දවසක් වෙනවා පින්නතුනි. අපට ඇඳේ වාඩි වෙලා ඉන්න බැරි දවසක් වෙනවා. අපිට ඇඳේ හාන්සි වෙලා හිටියත් වතුර ටිකක් බී ගන්න බැරි දවසක් වෙනවා අපට. ඇදමිට අපිට ගහන සේලයින් එක සේලයින් එකේ ඒ සේලයින් එක ඇතුළට යන්නේ නැහැ නහර වලට. ඒක ආයි එළියට දවසක් වෙනවා. ඒ තරම් අපි දුර්වල වෙනවා. එහෙම දුර්වල වුණත් වෙනතුනේ මේ ආනාපාන සතිය පුහුණු කරලා තියුණොතින් අපි හුස්ම ගනිමින් ඉන්නේ. අන්නේ හුස්මට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක එකතු කරලා අපි කියන්නේ එදාට අපි ජීවිතේ මරණාසන්න මොහොතෙත් ඉහළම සුවේ ආධ්‍යාත්මික සතර විදිමින් අපි ඒ නිසා පින්නතුනි අපේ අම්මට තාත්තට උපස්ථාන කිරීමේ පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික ගමන් මඟ අපි කළගුණ සැලකීම දිනු කරලා දානය පුරුදු කරලා පංචශීලය ආරක්ෂා කරලා මෛත්‍රී භාවනාවෙන් ජීවිතය ලස්සන කරගෙන අවසානයේ ආනාපානසති භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉහළම තලයට මස්තක ප්‍රාප්ත කර ගන්නට ඕන. ඒක තමයි සැබවින්ම අපි අම්මල තාත්තට සලකන ක්‍රමය. අපි ඉතාම කුඩා කාලේ අපි බිම ඇවිදින්නක් කලින් අපේ අම්මා අපේ සිඟිති ආදයට එකතු කරලා පුතේ බුදු සාදු කියන්න කියලා අපට මුලින්ම තෙරුවන් ලබා දුන්නේ අපේ අම්ම තාත්තා. අන්නේ අම්මට තාත්තට විතරක් නෙවෙයි කල්ප ගණන් අතීත ආත්ම භාවල හිටිය අපේ අම්මලට තාත්තලට කළගුණ සලකන ක්‍රමය තමයි මේ ධර්මයේ හැසිරීම. එක අතකින් සීලය, අනිත් අතකින් සමාධිය, ඊළඟ ප්‍රඥාව. ඒ ප්‍රඥාව දියුණු කරලා ඉහළටම ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරන ක්‍රමය තමයි ආනාපානසති භාවනාව. ඉතින් වෙනතුනේ තමගේ ආදරණීය පියතුමාට පුණ්‍ය ආනෝදනා කරන මේ අවස්ථාවේ ඔබ ඉතාම ලස්සන පින්කමක් කළේ හැම දෙනාගේම සහභාගීත්වයෙන් මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් ඉතාම පිළිවෙලට රසවත්ව දාන උපකරණ සකස් කරලා ඉතාම මෛත්‍රියෙන් මේ ස්වාමීන් වහන්සේලාට ඔබේ දෑතීම දානය පූජා කරපු අවස්ථාව. ඉතින් අන්නේ අවස්ථාවේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් අහලා අපේ සිත තවදුරටත් සැනසීමට සතුටටපත් කරගන්න ඔබට අවස්ථාව ලැබුණා කියලා බොහොමත්ම සතුටට පත්වන්න රැස් කරගත් නූතන් තිංකම ආනිසංසයෙන් මේට මාස 3කට කලින් මිය ගිය දෑඹර පියතුමා අබේපාල සිල්වා මහත්මයා, ඒ වගේම මේට වසර 5කට කලින් මිය ගිය විමලාද සිල්වා මාතාව ඇතුළු යම්තා කොබනමින් මිය ගොස් දෙමාපිය ආදී ඥාතීන් වෙතනම් ඒ සියලු ඥාතියෝද මේ පින දැක සෝපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවක් ඇතුව පෑන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. පුළුවන් තින්නතු ඉස්සරහට එන්න අටපිරිකරක් පූජ කරන්න අමටත් ගහලා ඉස්සෙන අටපිරිකර පූජ කරන්න හඳුනට අනිත් පින්නතුන් සාදු පාරයක් දීලා අනුමෝදන් වෙන්න. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, අපි දැන් පුණ්‍යානුමෝදනා කරමු. ඉස්සරහට ඇවිල්ලා පෑන් වඩලා පුළුවන් අය සහභාගී වෙන්න. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. යතාවාරිවා පුරා පරිපූරෙන්ති සාදරං ඒව මේවයිතෝ දින්නම් තේතානම් උපකප්පති ඔන්න මේ උදකං වට්ටං. පවත්තති ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි, අප මේ රැස් කරගත් සියලු කෙන්දහම් දෙවියන්ට අනුමෝදන් කරවමු. රැස් කරගත් මේ උතුම් දානමේ සීලමේ ධර්ම ශ්‍රවණමේ කුසල ආනිසංසයෙන් සම්මා දෘෂ්ටික දෙවියනුත් මේකින් අනුමෝදන්ව දිවිතුරු වර්ධනය කරගන්නා ගමන් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කලක් රැකදෙත්වා. විශේෂයෙන්ම මේ වයෝවෘද්ධ මෑණියන් වහන්සේලා ඇතුළු මේ දරුවන්ගේ වැඩිහිටියන් හැමදෙනාමත්, විශේෂයෙන් ඒ දරුවන් අධ්‍යාපනය හදාරන දූපතුන් හැමදෙනාටමත් දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම් ඒහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම් ඒහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම් ඒහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි, සල්මිනෝන් ඇතුළු හැම දෙනෙක්ම බොහොමත්ම සතුටට පත් වන්න අද දින තමන්ගේ ප්‍රියතුමා වෙනුවෙන් සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව සිදු කරගෙන ලැබුණා කියලා. ඉතින් සෞම්‍යනෝන්ට මේ පින්කම ලස්සනට සිදු කරගෙන ලැබුණේ මේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා සහභාගි වෙලා ඉතාම මැනවින් පින්කම සංවිධානය කර නිසා. ඒ නිසා සහභාගි වෙච්ච මේ ලොකු කුඩා හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ උතුම් පින්කම හේතුවෙන්. ඔබ හැම දෙනාගම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත් වෙන කාලේ වඩවඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිට්ටං වන්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමේනාතේ සමිජ්ජතු.